දූෂිත පාලනය පෙරළඟ තමයි මේ බලවේග කැට මිනිස්සු ආව ඉදිරියට. මේ ජනතා බලවේගයේ ප්‍රකාශය තමයි සෝභිතාම්ගේ ප්‍රකාශ බලද්දි සෝභිතාම්ගේ පත්තුනේ. එතකොට ජනතා බලවේගයේ අපේක්ෂා කරන්නේ දූෂිතින් දඬුවම් කියන එක. වර්තමාන ආණ්ඩුව මේ දූෂිතය රකින්න අපි දැක්කා විජේදාස රාජපක්ෂ රකින්න ක්‍රියාවලිය. ඉතින් මේ ජනතාවගේ සෝභිතාම්ගේ බලාපොරොත්තු නැහැ මේක. දූෂිත රාජ්‍ය සංකල්පය අපිට අවශ්‍ය මේ දූෂණය නැති කිරීමේ යෙදුම් අයට දඬුවම් දීමත් අවශ්‍යයි. ඒක උනේ නැහැ කියන එක අපි දන්නා. ඒක උනේ නැහැ කියන ප්‍රාර්ථනාවක් තිබුණ නැහැ කියන එකයි මට කියන්න තියෙන්නේ.